දැන් මේ පයෙන් ගිලන් පස කියන්නේ කෝකද? වතුර තියෙනවා, කාට තියෙනවා, සීනි මිශ්‍ර කරලා තියෙනවා, උණුසුම් මොකක් තියෙනවා. දැන් මේ අතරක්කෝ පාක්කෝ දැන් එකතු වෙලානේ මේ කැඩිලා තියෙන්නේ. නේද? කාට තියෙනවා, උණු වතුර තියෙනවා, රස්නේ තියෙනවා, සීනි තියෙනවා, ඒ තරමන කෝප්පයක් තියෙනවා. දැන් මේ පයෙන් ගිලන් පස කියන්නේ කෝකද? ඔක්කොම එකතු කරු ගිලන් පස එකක් හරි අයින් කරුත් එක ගිලන් පස නෙමෙයි. මොහරි එකක් වෙනවා ඒකට. ඒ වගේ තමයි රූපයක් දැක්ක ගමන් දැක්ක දේ තේරුම් ගන්නා වූ විඥාණය, ඒ විඥාණය නිසා අටගන්නා වූ සංස්කාරය, ඒ සංස්කාරය නිසා අටගන්නා වූ චෛතසිකය, ඒ චෛතසිකය නිසා අටගන්නා වූ කර්මය, මේ මේක ඇදිලා තමයි භවයක් ඇදෙන්නේ. භව කියන එක නිකන් ඇදෙන්නේ බලන්න. අවිද්‍යා සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන පත්‍ය පස්ස වේදනා වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන පත්‍ය උපාසන මත මේ භවයෙන්ද මේ නමයක් යන්නේ පාද. ඇයි මේ භවයෙන් පටන් ගත්තේ නැත්තේ පටිච්ච සම්පාදේ? ඒ කියන්නේ මෙතන දෙන්න නමයක් යන්න ඕනේ. හැබැයි මෙතන දෙන්න හතක් යන්න ඕනේ. අටවෙනි එකට යන්න හතක් යන්න ඕනේ. හයවෙනි එකට යන්න පහක් යන්න ඕනේ. ඒ කියන්නේ මේ හැම දෙයකම උපාසක මත සම්පූර්ණ වෙන්න ඕන කර්ම තියෙනවා. හැබැයි අවිද්‍යාවට කාරණාවක් නැහැ. සංඥස දැන් ඒක එකපාරටම පටවන් ගන්න හේතුවක්. ඒ නිසා තමයි අනිත් ඔක්කොම පටන්. පටිච්ච සමුප්පාදයේ සියලුම අංගවලට හේතුව අවිද්‍යාව. ඒ හේතුව නිරෝධ කරලා තර ඔක්කොම නිරෝධ වෙනවා. එනේ එකක් අයින් කරොත් අනිත් ඔක්කොම නැති වෙනවා. එකක්. yes. ඒක මම කියුවේ මේ ගිලම්පසවල එකක් අයින් කරුවොත් ගිලම්පස නෙමෙයි. අවිද්‍යාව අයින් කරන්න. අවිද්‍යාව මේ ලෝකේ අයින් කරන්න බෑ. කවුරු හරි කියනවා නම් අවිද්‍යාව අයින් කරන්න පුළුවන් කියලා, මම කියනවා එයා ප්‍රත්‍යක්ෂ කරපු නැති කෙනෙක්. එයා මාර්ගය දන්නේ නැති කෙනෙක්. එයා බුදුහාමුදුරු කියන ඔරිජිනල් එක දන්නේ නැති කෙනෙක්. කිසිම තැනක අවිද්‍යාව අයින් කරන්න බෑ. ද්වේෂය අයින් කරන්න පුළුවන්ද ලෝකෙ? ඇයි? ද්වේෂය අයින් කරන්ද ද්වේෂයට අකමැති වෙන්න ඕනේ නේද? දැන් ද්වේෂයට අකමැති නම් ඒක අයින් කරන්න. අකමැති කියන එකක් ද්වේෂයක් නෙමෙයිද? එතකොට දැන් ද්වේෂය අයින් කරන්න කියලා තව ද්වේෂයක් වඩලානේ. දැන් මම මේ උපාසක මාත්‍යට කැමති නෑ. තරයි. දැන් උපාසක මාත්‍යට කැමති නැත්තම් උපාසක මාත්‍ය මං අයින් කරන්න ඕනේ. ඒ අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ? අර කැමැති ටික ඔක්කොම අයින් කරන්න නැති කරන්න එපා. ඒ කැමැති අකමැති කරන්න එපා. ඒ ආදරය, කරුණාව, දයාව තියෙනනේ ඔක්කොම අකරුණාව, අදයාව බවට පත් කරන්න එපා. ඒ කියන්නේ දැන් මේ හැමතැන වැඩිලා තියෙන දේශේමනේ. එහෙනම් අවිද්‍යාව මේ ලෝකේ අයින් කරනවා කියලා කියන්නේ තවත් අවිද්‍යාවක් තමයි. ඒ අවිද්‍යාවෙම තවත් ක්‍රියාකාරී ස්වභාවයක්. විද්‍යාව පාලකලාම, විද්‍යාව වැඩි කළාම විද්‍යාසිතට අවිද්‍යාව තියනවද? අරක නිකම් නෑ. ද්වේෂය අයින් කරන්න බෑ. හැබැයි මෛත්‍රිය වැඩි කරනකොට, මෛත්‍රියෙන් පරිපූර්ණ වුණාම මෛත්‍රීසිත ද්වේෂ රහිත සිත. එතකොට ද්වේෂය නිකන් අයින් වෙලා. අපි වඩන්න ඕනේ පටිසෝතගාමි. අපි වඩලා තියෙන අනුසෝතගාමි. එකක් තිබුණාම ඒක හදන්නේ. ඒකට අදාළ හේතුව අනිත්‍යත්‍ය අන්තයේ තියෙනවා. ඒක වැඩුවම මේක හරියනවා. දුක නැති කරන්න මොනවද කරන්න ඕනේ කියලා කිව්වම මං කියන දුක නැති කරන්න මොකක් කරන්න එපා? සැප කියන කඳුන ගන්න කියනවා. සිත නිවුනාම, සැපේට පත් වුනාම, ඒ සැපේට පත් වෙච්ච සිත තුළ දුක නැත්තම් දුක ඉබේ අයින් වෙනවා. එහෙනම් අවිද්‍යාව අයින් කරන්න මොනවද කරන්න ඕනේ? විද්‍යාව පාල කරන්න ඕනේ. ඒ කියන්නේ හැමදේම 100 න් බලන්න ඕනේ, 100 න් ආන්න ඕනේ, 100 න් කටයුතු කරන්න ඕනේ, 100 න් සිතන්න ඕනේ, 100 න් යාරිය අෂ්ටාංග මාර්ගය. ඒක 100 න් කරනකොට 100 වැඩි වෙන්න වැඩි වෙන්න අර 100 නැති තැන් වල තිබිච්ච අවිද්‍යාව පොඩ පොඩ අඩු වෙනවා. අද පැය 20ක් අවිද්‍යාව තිබුණා. 400 තිබුණේ. ඒට විද්‍යාව පා වෙනකොට පැය අරක 19 වෙනවා. විද්‍යාව 10 වෙනකොට අරක 14 වෙනවා. එතකොට විද්‍යාව 10යි, අවිද්‍යාව 14යි. ඊපස්සේ විද්‍යාව 20ක් වෙනකොට අවිද්‍යාව 4ක් වෙනවා. ඕමෝම ගිල්ලා ගිල්ලා සම්පූර්ණ පැය 24 විද්‍යාවට සමවැදුනාම එයා 100න් ඉන්න කෙනෙකු නම් අවිද්‍යාව දැන් එන්න විදියක් නැහැනේ. අවිද්‍යාව නිකම්ම දුර වෙලා යනවා. එහෙමයි අවිද්‍යාව නැති කරන්නේ. විද්‍යාවෙන් අවිද්‍යාව ආක්‍රමණය කරනවා. ඒකයි මේ වෙන එක. බලෙන් කරනවා කියන්නේ මම හිතා අවිද්‍යාවක් නේ. දුක නැති කරන්න කෙනෙක් දුක් විඳිනවා නම් මං ආනවා තින් මේක එක්ස්ට්‍රා බෝනස් දුකක් නේ මේ විඳින්නේ. මිනිස්සේ තනි කපුලෙන් හිටගෙන ඉන්න. මොකද ස්වාමීනි දුක නැති කරන්න මම වීර්ය වන්න. මීට වඩා දුකක් මේ ලෝකේ නැහැ. මීට වඩා හර දුක පාසෙ. අරක විඳින එක මීට වඩා ලේසියි. අයියේ මෙච්චර මාංශයෙන්ද දෙයක් නේ. ඒ කියන්නේ දුක් විඳින මිනිස්සු දුක් විඳිනවා. දුක නැති කරන්න දුක් විඳිනවා. එහෙම එකක් වෙලා තියෙන ලෝකේ. දැන් ප්‍රශ්නයකින් නිදාසෙන් එක එකව කරනෝනේ. දැන් ඒ කරන්නේ ඔක්කොම ප්‍රශ්න නෙමෙයිද? දැන් එක ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කියලා දැන් ප්‍රශ්න 25ක් විතර තියෙනවා. කොහොමද මේ ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නෙට පාඩු ඉන්න දුන්නම එක ප්‍රශ්නයයි තියෙන්නේ. අර මානසිකත්වය එච්චර අවුල් වෙන්නේ නැහැ. උපාසක මාත්‍රමේ නිවන් මාර්ගයේ කියන එක පැය ගාණක් කතා කරන්න එක නෙමෙයි. නිවීම කියලා කියන්නේ මොනවද උපාසක මාත්‍රමේ කියලා ඒක තේරුම් ගන්නකෝ. ගොඩාක් දේවල් දැනගන්න එක නෙමෙයි. දැනගන්න මනස විකෘති වෙනවා. දැනගත්ත සිත අවිවේකයටපත් වෙනවා. ගොඩාක් දේවල් ඉතේ එකතුනාම එයා ඒ නොසන්සුන් භාවයටපත් වෙනවා. ඒක නිවීම නෙමෙයි. යමක් ඇයෙනකොට නිවීමක් ඇති වෙනවා නම් ඒක නිවන් මාර්ගය. යමක් කරනකොට නිවීමක් ඇති වෙනවනම් ඒක නිවන් මාර්ගය. මේක ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒතර උපාසක මාත්‍ය දැන් අපට ඕන නිවෙන්න නම් ඒ දන්න ටික ඔක්කොම අත්හැරියාම ඒ හිතන දේවල් ඔක්කොම අත්හැරියාම දැන් විවේකයක් ඇති වෙන්නේ නැද්ද? ඔච්චරම නිවීම. අපි මේ ලෝකේ හැම දෙයකටම අවු වෙලා. දැන් අපේ දැනුමට අපි අවු වෙලා නැද්ද? අපේ අදහස් වලට අපි අවු වෙලා නැද්ද? අපි දන්නවයි කියලා හිතාගෙන ඉන්න දේවල්ට අවු වෙලා නැහැ. එතකොට දැන් අත්තරීමේ මාර්ගය තුළ දැන් මේ අවුවෙච්ච එක කවුද අත්තරින්නේ? දැන් රූපය දැක්කාම උපසමත්ය අත්තරින්න දෙයක් නැහනේ. රූපය දැක්කම උගුරු අත්තරින්න අල්ලලා නැත්තම්. දැන් මම මේ රූප දකිනවා මං කවදාවත් අත්තරින්න උත්සාහ කරන්නේ නැහැ. මම ඇල්ලුවොත් නෑ අත්තරින්නේ. පේනවා, පේන බව දන්නවා. අල්ලලා නැත්තම් මොකටද අත්තරින්නේ? මම හොරකම් කළේ නැත්තම් ඒ හොරකම් කරපු එක වරදගෙන මං ඇයි හිතන්නේ මං ගරම් නැහනේ. දැන් රූපේ දැක්කා. දැක්කම ඉතින් ඒකේ මේ කලබල වෙන්න දෙයක් නැහැ. අත්තරින්න දෙයක් නැහැ. ඇයි? ඇල්ලුවොත් තමයි අත්තරින්න ප්‍රශ්නේ කතා කරන්නේ. නැහ ඒ පියවරට අපි ගිහිල්ලා නැත්තම් අත්තරීමක් අවශ්‍ය නැහැ. රූපයක් දැක්කාම ඇලෙනවා කියන එක ගැටෙනවා කියන එක තීරණය වෙන්නේ අපේ ප්‍රඥාව මතනේ. දැන් 100න් හිටියාම දැන් කොහොමද ඒක පාළ වෙන්නේ? දැන් උපාසක මාත්‍යාට ඕනේ රූපයක් දැක්කාම ඒ ඇලෙන එක ගැටෙන එක නැති කරන්නද? නැති කරන්න. හැබැයි උපාසක මාත්‍යා මේ තවතාව මේ කොන්දට ආන පාසක මාත්‍යාට ඕනේ රූපයක් දැක්කාම ඇලෙන එක ගැටෙන එක නැති කරන්නද? එහෙම නැත්නම් රූපයක් දැක්කාම ඇලුනත් ගැටුනත් කර්ම ඇති නොවෙන්න ඉන්නද ඕනේ? උපාසක මාත්‍යාට ඕනේ රූපයක් දැක්කාම ඇලෙන එක ගැටෙන එක නැති කරන්නද? එහෙම නැත්නම් රූපයක් දැක්කාම ඒ ඇලීමෙන් ගැටීමෙන් ඇති වෙන කර්මය නවත්තන්නද? එහෙම නැත්නම් උපාසක මාත්‍යා රූපයක් දැක්කාම ඒ ඇතිවෙන ඇලීම ගැටීම නිවනට අදාළ කරගන්නද? එහෙම නැත්නම් උපාසක මාත්‍යා දකින රූපයේ තුලින් ඇතිවෙන ඇලීම ගැටීම උපාසක මාත්‍යාට නිවනට අරමුණු කරගෙන ඒ ඇලීම් ගැටීම නඩත්තු කරගෙන ඒක තුලින්ම රාහත් වෙන්නද? දැන් මේ අතරපයි මොනවද උපාසක මාත්‍යා බලාපොරොත්තු වෙන්නේ? නම් ඒ දෙයක් දැක්කාම ඒ තුලින් ඇලෙනවා ගැටෙනවා කියන එකත් සම්පූර්ණ ඔරිජිනල් එක නෙමෙයි අපිට වැටෙලා තියෙන. තව ගොඩාක් තියෙන අපේ ප්‍රඥාවට එච්චරයි වැටෙලා තියෙන්නේ. එහෙනම් ඊට වඩා තේරෙන කෙනෙක් ඇවිල්ලා ඊට වඩා කරුණු කියනවා. මේම එකක් තියෙනවා, මේම එකක් තියෙනවා කියලා. එතකොට දැන් බලන්න උපාසක මාත්‍ය ප්‍රශ්නේ හරියට වැටෙලා නැහනේ. ප්‍රශ්නේ ස්වභාවය හරියට තේරුම් වෙලා නැහනේ. ඒක තුළ තවත් ගොඩාක් තැන් තිබිලා තියෙනවා. ඒකක්වත් අපි දැකලා නැහනේ. මේව මොකවත් දන්නේ නැත්නම් මේක විතරමයි ප්‍රශ්නේ හරියටම තේරුණා. එහෙනම් මේක තමයි මේකට හරියටම උත්තරේ කියලා කොහොමද අපි තීරණය දෙන්නේ? දැන් මේක පොඩ වැඩිපුර කියනකොට අර උත්තර වෙනස් වෙනවානේ. නෑ නෑ ඒක නෙමෙයි මේක කියලා කියනවා. එතකොට දැන් උපාසක මාත්‍යා ගන්න දියවැඩියාව තියෙනවද? ඔව් දියවැඩියාව තියෙනවා. එහෙනම් ලේවල සීනි අඩු වුණොත් අනේ ඒක නම් කොච්චර හොඳයිද? ඒක තමයි වෙන්න ඕනේ අපේ ආන්දමේ. ලේවල සීනි අඩු වෙන්න ඕනේද? අග්නියාසයෙන් ඉන්සුලින් නිපද වෙන්න ඕනේද? අනේ ලේවල නම් ඕනේ නෑ. අග්නියාසයේ ඉන්සුලින් ආවොත් මේ ප්‍රශ්නේ නිකම්ම විසඳනවා. අග්නියාසයේ ක්‍රියාත්මක වුණොත් ඇති. ඉන්සුලින් තියෙනවා නම් ඇති. අග්නියාසයේ ඉන්සුලින් ලැබෙන්න ඕනේද? අග්නියාසයෙන් නිෂ්පාදන ඉන්සුලින් සීනි වලට ලැබෙන්න ඕනේද? නිපද වෙලා ලැබෙන්නේ නැත්තම් ලැබෙනවා නම් හොඳයි කියලා කියනවා. අග්නියාසයෙන් ඉන්සුලින් ලැබිලා සීනි වලට ලැබෙන්න ඕනේද? එහෙම නැත්තම් සීනි ග්ලයිකෝජන් වල ශරීරගත වෙන්න ඕනේද කියලා අහනවා. ලැබුණත් වැඩක් නෑ. ඒක ලේවල තියෙනවනම් තවත් ප්‍රශ්නයක් ග්ලයිකෝජන් වෙන්නයි ඕනේ. ඇයි මේ උත්තර වෙනස් වෙන්නේ? සම්පූර්ණ ප්‍රශ්නේ දැකලා නෑ යා. යා ප්‍රශ්නේ දැකලා තියෙන කොයිද කොනක්? ඡායාවක් දැකලා තියෙන. තාම ප්‍රශ්නේ ඔරිජිනල් එක යා දැකලා නෑ. මේ ප්‍රශ්න වලට ඔක්කොම හේතුව මොකක්ද දන්නවද? සීනි කියලා එකක් ඔළුවේ තියාගෙන ඉන්න එකයි මේ ප්‍රශ්න වලට හේතුව. ඒ කාලේ මේව දන්නේ නැහැ. දියවැඩියාව කියලා එකක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ ලෝකේ. කවුරුත් බේත් ගත්තේ නැහැ. කලන්තය දුන්නේ නැහැ. කලන්තෙන් නිදා ගන්නවා. ඈරුණම ආයෙ වැඩ කරනවා. කවුරුත් කියලා බ්ලඩ් ටෙස්ට් කරන්නේ අද මේක ඔළුවේ තියෙන සංකල්ප නිකන් බය හිතෙනවා. පොඩ්ඩක් කලන්තේවල් ටික චෙක් කරගන්න ඕනේ. චෙක් කරනකොට ටිකක් හරි මොනාර එකක් කිව්වාම ඒක ඔළුවේ තියාගෙන ජීවිත කාලෙම දුක් විඳිනවා. එහෙනම් ප්‍රශ්නේ කියන එක උපාසක මාත්‍ය ඉස්සලාම තේරුම් ගන්න ඕනේ. රූප දකින්න එක ප්‍රශ්න නෙමෙයි. රූප දකින්න එක නවත්තන්න එපා. දැන් හන්දියාගේ මං ආන රූප පේනවාද? එහෙනම් රූප කියන්නේ මොනවද? නිල් පාට, කොළ පාට, කා පාට මොනමර ඒවා කියන්නේ මොනවද? නිල් කියන්නේ මොනවද? උප්පත්තෙන් හඳ මනසය දන්නාද රූපයක් ගැන? දැන් කර්ම හැදෙන එක නැවතිලාද? රාත් වෙලා නැහනේ. සෝවාන් වෙලා නැණි. ශබ්ද හැදෙනවා. ඒ නිසා කර්ම හැදෙනවා. ඒ නිසා මං ඇලෙනවා කියනවා. ස්වාමීන් වහන්සේ නවත්තන්න ඕනේ. බීරට කතා කළානෝ ශබ්ද මොන ශබ්දද? ශබ්ද මම දන්නේ නැහැ කියලා. ඇයි? ලෝකේ කවදාවත් එක ශබ්දයක්වත් ඇහිලා නැහැ මිනිසයාට. වචනේ සංවර වුණොත් නිවන් දකින්නවා කියලා කියනවා. සුභාසිතා චාවාචා කියලා කියනවා. උප්පත්තිම ගොළුවට ලියලා පෙන්නනවා වචන වලින්. අමහා කතා කරන්න බෑ. ඒතකොට මේ මිනිසයා කර්ම ඇදිලා නැහනේ. අපේ මේ ක්‍රියාකාර කරන නිසා, මේ කායික චර්යාව නිසා දුස්සීල වෙනවා. අබ්බගත ජීවිත කාලෙම නැගිටින්නේ නැහැ, එකතැනමනේ ඉන්නේ. නිවන් ගිහිල්ලා නැහනේ. හැමදේම අත්තරින්ද කියලා කතා කරනවා. නිගණ්ඨ නූල් පොටක්වත් නැ ඔක්කොම අත්තරලා. කොහො නිවන් ගියාද? සෝවාන් වුණාද? එහෙනම් උපාසක මාත්‍ය මේ අපි දකින දේ නෙමෙයි මේ ලෝකෙ තුල තියෙන්නේ. දැන් උපාසක මාත්‍ය මේ කෝප්ප දෙක පෙන්නලා කියනවා මේ දෙකෙන් මේක අත්තරින්න මේක අල්ලා ගන්න කියලා. උපාසක මාත්‍ය එකක් අල්ලා ගන්නවා, එකක් අත්තරිනවා. දෙක අන්ත දෙක නෙමෙයිද? අත්තරීම අන්තයක් නම් අල්ලා ගැනීම තන්තයක් නේ. අල්ලා ගැනීම අන්තයක් නම් අනිත් පැත්තේ අත්තරීම අන්තයක් නේ. අල්ලා ගන්න කණ්ඩායමක් ඉන්නවා ලෝකේ. අත්තරින කණ්ඩායමකුත් තනවා. මං අන්නවා අත්තරින කට්ටිය අත්තරින කණ්ඩායමේ ඉන්නවා. අය අන්තේ ඉන්නවා. අල්ලා ගන්න කණ්ඩායමේ ඒ අන්තේ ඉන්නවා. කොයි මේ දෙන්නගේ මධ්‍ය ප්‍රතිපදාව? උපාසක මාත්‍ය අත්තරිනක නෙමෙයි ප්‍රශ්නේ. අවුවෙන එකයි ප්‍රශ්නේ. අපි මේ ලෝකේ නාම රූප වලට අවුවෙන තාක්කල් අත්තරිනක කියන්නම වෙනවනේ. දැන් අද උපාසක මාත්‍යන ස්වාමිනේ පස් ආකාරයට අවුවෙලා ඉන්නවා. ඒ පාටම අත්තරිනක කිව්ව උපාසක මාත්‍ය අත්තරිය ගියා. ඒකයිලා කියන ස්වාමිනේ මේ සතිය මං අටකට අවුවෙලා ඉන්නවා. ඒ අටම දැනගෙන ඒකත් අත්තරිනක කියනවා. නැවත උපාසක මාත්‍යල කියන ස්වාමිනේ මේ සැරේ දෙකකට අවුවෙලා ඉන්නවා. ඒ දෙකටත් අත්තරිම දේශනා කළා. ඒකත් අත්තරිය දැන් නිදාසුනා. ඊළඟ සැතේ ආවිලා කියන මඟුල් ගියා තිබුණා 16කට වුණා ස්වාමිනේ. ඒ 16 ලැයිස්තු කරා ඒකට දේශනා කරා ඒකත් අත්තරිය. නැවත උපාසක මාත්‍යල කියන ස්වාමිනේ මේ දවස්වල 11කට අවුවෙලා තිනු. දැන් ජීවිත කාලෙම උපාසක මාත්‍ය අල්ල ගන්නවා, ජීවිත කාලෙම අත්තරිම දේශනා කරනවා. කවදද නිවන් දකින්නේ? අල්ලා ගැනීම තියෙන තාක්කල් අත්තරිම දේශනා කරන්න ඕනේ නේද? ඇයි අනිත් අන්තෙනේ කියන්න වෙන්නේ? අවුවෙන එක නවත්තනවා. දැන් අවුවෙන එක නවත්වාම අල්ලනවද? අවුවෙන්නෙත් නැහැ, අල්ලන්නෙත් නැහැ. දැන් අත්තරිමක් මොකටද? ඒ ආර්ය ශ්‍රාවකයාට මේ ලෝකේ කවුරුත් අත්තරිම දේශනා කරන්නේ ඇයි? අල්ලගෙන ඉන්න එපා ඉසල අත්තරින්න. එහෙනම් කවුරුත් අවුවෙන්නේ නැතුව ඉන්න එක දේශනා කරන්නේ. අවුවෙන්නේ නැතුව ඉන්නේ කොහමද කියන එක ගැන දේශනා කරන්නේ. ඔක්කොම දේශනා කරන්නේ අත්තරින්න කියන එක. අත්තරින්න ඉතින් අවුවෙන නිසානේ ඉතින් ජීවිත කාලෙම කියන්න වෙනවා. ඒ කට්ටිය අල්ලනවා අපි අත්තරින්න කියනවා. ඊපස්සේ ඒ කට්ටිය නැවත අත්තරිනවා. ඊපස්සේ ඒ අත්තරත් එක්ක අල්ල ගන්න. ඊපස්සේ ඒ කට්ටරින්න අපි කියලා දෙනවා. ඉතින් ජීවිත කාලෙම ඝන දෙනවා වෙන්නේ. පිරිකරම් වෙනවා. ඉතින් සීනිතේ පොළම වෙන කාලා බීලා අපි තින්නවා. දැන් උපාසක මාත්‍යාගේ සිතේ තියෙන කාරණා දෙකක්. එකක් තමයි මෑණිය උපාසක මාත්‍යාට අත්තරින්න පුළුවන්. අත්තරින්න පුළුවන්. හැබැයි මොනබුර අත්තරින්න බෑ. ඇයි? එයාට ආදරේ වැඩි. මෑණිය දැන් වයසයිනේ, අවුරුදු 40 50 60 වෙච්ච නිසා අර වටිනාකම අඩු වෙලා දැන් මෑණිය අත්තරින්න පුළුවන්. අපේ අර පොඩි එකාගේ උරතලේ අත්තරින්න බෑ. දැන් මම කියන නෑනේ අත්තරින්න ඕනේ. අත්තරින්නත් කොහොමද නිවන් යන්නේ? අනිවාර්යෙන් අත්තරින්න ඕනේ. දැන් උපාසක මාතේ දරුවා වඩා ගන්න නැතුව, උරතල් කරන්න නැතුව, ළඟට ගන්න නැතුව දැන් මේක කාගෙන ඉන්න එපා. ඒ දරුවා ළඟට එනකොට දැන් දන්න බෙල්ලේ එල්ලෙනවා. තක්කල නැකිట్లేන. ඒතොර එල්ලෙන්න බෑනේ. කාමරෙට කියලා දොර වාගෙන ඉන්නවා. දැන් උපාසක මාතර කලින් මේ අත්තරීම කරන්න කලින් තිබිච්ච මානසිකත්වය දැන් නැහැ නේද? දැන් දුක් විඳිනවානේ. මානසික විශාල වදයක් නෙමෙයි විඳින්නේ. අර දරුවා අල්ලන්න නැතුව ඉන්න ඕනේ. කතා කරන්න නැතුව ඉන්න ඕනේ. සැර කරන්න ඕනේ. ඒ දරුවා උරතල් කරන්න නැතුව ඉන්න ඕනේ. දැන් උපාසක මාත්‍ය දැන් මේ කතන්දරේ මේ අත්තරීම පුරුදු කරන්න කලින් පුදුමාකාර විවේකයක් තිබුණා. නිදාසක් තිබුණානේ. අල්ලගෙන ඉන්නකොට මොකවත් තිබුණ නැහනේ. දැන් අත්තරින් යනකොට ඊට වඩා දුක් විඳිනවානේ. යමක් කරනකොට කැළඹෙනවා නිවීම නැති වෙනවනේ. ඒක අනාර්ය මාර්ගය. යමක් කරනකොට නිවීමක් ඇති වෙනවනම් ඒක ආර්ය මාර්ගය. අල්ලාගත්ත දේවල් විතරනේ උපාසක මාත්‍ය අත්තරින්න පුළුවන්. දැන් අත්තරින්න බැරි දේවල් අත්තරින්න පුළුවන්ද මේ ලෝකේ? ඇයි බැරි? අත්තරින්න බෑ කියලා කියන්නේ ඒක බෑ කියන සංකල්පයට ඇවිල්ලානේ. ඒක බෑ. බැරි දේ කොහොමදත් බැරි නම් කොහොමද අත්තරින්න කියලා කියන්නේ? ඒක කියන කෙනා ගොළු හොඳ නැහනේ. අත්තරින්න බැරි දේ බැරි නිසානේ කියන්නේ. ඉතින් බැරි දේ අත්තරින්න කියව මේක කොහොමද කරන්නේ? එන මොකද්ද කරන්න ඕනේ? අල්ලාගත්ත දේවල් අත්තරිනවා. අත්තරින්න බැරි දේවල් තවත් අල්ලා ගන්නවා. කියන මේ දරුවා අල්ලා ගන්න නැතුව වඩා ගන්න නැතුව පුදුමාකාර දුකක් වුණා. පෙසරුත් වැඩි වුණා. මානසික වැටුණා. නිින්ද ගියේ නැහැ දවස් දෙකක් තුනක්. හැබැයි ඔබ වහන්සේ කියවනේ අත්තරින්න බැරි දේවල් අල්ලා ගන්න කියලා. අත්තරින්න බැරි දේවල් තවත් අල්ලා ගන්න කියලා. දැන් මේ දරුවා අල්ලා ගන්න දැන් පුදුමාකාර නිදාසක් දෙනවා. සිත සම්පූර්ණ නිවිලා යනවා. සිත නිවෙනවා නම් යමක් කරනකොට උපාලි තෙරුන්වහන්සේට බුදුහාමුදුරු කියන ඒක නිවන් මාර්ගය කියලා. අත්තරින්ද බැරි දේවල් අල්ලා ගැනීම තුළ නිවීමක් ඇති වෙනවා නම් ඒක ආර්ය මාර්ගයක්. අල්ලාගත් දේවල් විඩාව නිසා අත්තරීමෙන් නිවීමක් ඇති වෙනවා නම් ඒකත් ආර්ය මාර්ගයක්. අත්තරිය යුත්තේ නිවීම පිණිස මිස අර කවුරු හරි දේශනා කරන ධර්මතාවයට අනුව නෙමෙයි. ඒක තුළින් අපේ නිවීම ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අත්තරීමක් නෙමෙයි. එක එක්කෙනා එක එක විදිහට කියයි. හැබැයි ඒ කරන දේ තුළින් මට නිවීමක් ඇති වෙනවද? ඒ කියන කාරණාව තුළින් මගේ ආර්ය මාර්ගය වැඩෙනවද? එහෙමනම් ඒක අත්තරියට කමන්නේ. දැන් මම කියන අත්තරීම උපාසක මාත්‍රි නිවීමක් ඇති වෙන්නේ නැත්නම් ඒක කොහොමද ආර්ය මාර්ගයක් වෙන්නේ? ඒක අනාර්ය මාර්ගයක්. කැළඹීමට හේතුවක්. මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් දේවල් කරන්නේ කැළඹෙන්න. නිවෙන්න කරන්නේ නැහැ. නිවෙන්නයි කරන්න ඕනේ. නිවීම අරමුණු කරගෙනයි කරන්න ඕනේ.